ශේෂයෙන්ම අපි අගමැතිතුමාට අවස්ථාවක් දෙමු. අවුරුදු පහක් දැක් මේ රට පාලනය කරන්න. මම හිතන්නේ එතුමා අද විශාල පණ්ඩරයක් පළපුරුද්දක් ඇති රාජකීය බවට පත් කළා පත් වෙලා තියෙනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට ආවේ 2002. මම අවංකව කියනවා එදා හිටපු අගමැතිතුමා නෙවෙයි අද ඉන්නේ. විශාල වෙනසක් තියෙන එතුමාගේ සිතුම් පැතුම්වල එතුමාගේ ඉවසීම පරිණතභාවය අද 100% කින් වැඩි වෙලා තියෙනවා. එතුමාට මේ රටේ බෙදලා ඉන්න විවිධ කොටස් ඒකරාශි කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට අද එතුමා පරිවර්තනය වෙලා තියෙනවා. එතුමාට පසුගිය මාස 6 තුල බැන්න ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ උදේවහන් දොස් කියපු අය එතුමා එක්සත් ජාතික පෙරමුණේ තුරුල්ලට රැඳියනවා. එතුමාට ඉවසීම තියෙනවා.